අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යංකෝ භික්ඛෝ අනිච්ඡං තත්ථේ ඡන්දෝ පහතබ්බති සද්ධාවතමි අපේ පිරෝගුරු බුදුරජාණන් වහන්සේ තමයි ඉදිරියට එන විවිධ පුත්කලෙන් ඒ අයගේ චරිතයන්ට ගැලපෙන ආකාරයේ ධර්ම දේශනාවන් කරනවා. ඇතැම් මේවා ඉතා කෙටි ධර්ම දේශනා. ඇතැම් මේවා ඉතා දිගු ධර්ම දේශනා. අත්තිපිළමතාන යෝගියෝස්සේ ගොස් සම්යම් බැහැන් ලබාගෙන ආපු පාරක් අනුකූල කරනවා නම් උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඒ පාර ඔස්සේ ඒ පාරෝස්සේ පැමිණ ඔහු මුලාවී සිටින තැන තමයි එයාගේ සුදු පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් පරලොව ඒ පාරේ ගිහින් නැත්නම් එහෙම කෙනෙකුට ඒ පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. එනිසා මා මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ හැම ධර්ම දේශනාවකම තියෙන කාරණා හැම දෙයක්ම අපි දැනගත යුතුයි කියන අදහස පැහැදිලි කරන්න නෙමෙයි. ඒක එහෙම හිතනවා නම් වැරදි. අපට ඒක ධර්ම දේශනාවකින් තේරුම් ගන්න පුළුවන් නම් අවශ්‍ය කාරණාව ඒ සියල්ල ඒක ධර්ම දේශනාව තුළ තිබෙනවා අනිකුත් සියල්ල. එන මේක තමයි මේ රහස. ඉතින් ඒ නිසා අපි ධර්මස්වණීදී තේරුම් ගන්න කරුණක් තමයි බුදුන් වහන්සේ සම් සත්‍යතාවයක් අවබෝධ කරගන්න. ඒක තේන මාවතක් තුන් වහන්සේ මාවතේ ගොස් අධ්‍යක්ෂින්ෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ තේරුම් ගත්ත සිදුවීම නැත්තම් දේ බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යායෝස්සේ දේශනා කළා. ඒ අපි කියනවානේ සාමාන්‍යයෙන් කොණ්ඩෙ තියනවා නම් හැම අතටම වඳින්න ඕන කියලා කියමනක් තියෙනවා. වඳින්න පුළුවන් කියලා. නැත්තම් හැම අතටම වඳින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ ධර්මයේ කියන එක වැටුණාම ඒක ඕනෑ පැත්තකට ගලපලා දේශනා කරන්න ඕනේ. ඒ නිසා තමයි මේ ධර්ම දේශනාවල විවිධත්වයන් තියෙන්නේ. ඉතා ගැඹුරු ඉතා දීර්ඝ කාරණා තියෙනවා. ඉතා සරල කාරණා තියෙනවා. අපි නිසා අද ඉබදු දේවල් තේරුම් ගැනීම සඳහා ධර්ම දේශනාවකට යමු. මා ධර්ම දේශනා පාඨයේ වශයෙන් නැත්නම් මාතෘකා පාඨයේ වශයෙන් ගත්ත පාඨයේ තිබෙන්නේ සම්මුතිනිකායේ කන්දක වර්ගය. මේ සූත්‍රය කියන්නේ අනිච්ච සූත්‍රය කියලා. මේක ඉතා කෙටි සූත්‍රයක්. නමුත් ඉතා කෙටි වුණාට අපට ඒක වැඩිනුත් කියන්න තරම් ධර්ම දේශනාවක් කීපතල තියෙනවා. ඒ සඳහන් වෙනවා පූරිකාව වශයෙන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ එකත් පස්සස්ථිත වෙන නමස්කාරකට උන්වහන්සේගෙන් ඉල්ලීමක් කළ බව. ඒ ඉල්ලීම තියෙන්නේ මෙන්න මෙහිමයි. සාදු මේ දන්තේ භගවා සංකිත්තේන ධම්මං දේසේ. තමන් භගවතෝ ධම්මං සුත්වා ඒකෝ ූපකච්චෝ අපමත්තෝ ආසාපි පහිතත්වෝ විහෙරේ යම්ති. මේ වචන හතර පහේ තේරුම මම ධර්ම දේශනාවේ අගටයි පැහැදිලි කරන්නේ මොකට ගන්නෙ. මොකද යමකට තේරෙන්න ඕනේ ඒක තේරුම් ගන්න. මෙන් කියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මට ධර්ම දේශනා කරනවා නම් හොඳයි කෙටියෙන්. කෙටියෙන් කියලා කියන්නේ තේරුම ධර්ම දේශනාව කෙටි කරන්න කියන එක නෙමෙයි. ගැඹුරින් නැත්නම් සාරාංශ කරලා. මට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා අර ඉහතින් කියපු කාරණා වලින් යුක්තව වාසය කරන්න පුළුවන් කියලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ධර්මය ශ්‍රවණය කරයින් පස්සේ තමයි මේ වචන පහෙන් පෙන්නන කාරණා වලට කෙනෙකුට මෙලස වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි වචනින් විතරක් දැනට ඒක තේරුම් ගනිමු. ඒකෝ. ඒකෝ කියලා කියනවා හොද කලාවට. උපකච්චෝ. පිරිසෙන් වෙන්වීම. අප්‍රමාදෝ. අප්‍රමාදී වීම. ආචාර්යෝ. ක්ලේශයන් තවන වීරින් යුක්ත වීම. බහිතත්තෝ. සමහර සිංහල පරිවර්තනවල මෙතන වරහන් ඇතුළේ ධර්මයේ දීපදා කියලා හැමස් විතරලා තියෙනවා. දීපදා කියනකොට වෙනකොට මොනවාගේ කල්පනාවක් ඇති වෙනවද මම දන්නේ නැහැ. පහිත අත්තෝ කියන එකේ තේරුම අපිට තේරෙන්නේ මම නම් වූ මගේ දුරලා කියන එක. ඒක අපහැරදමා කියන එක. ආත්ම දෘෂ්ටි අපහැරදමා කියන එක. ඒක අපි ඉස්සරහට විග්‍රහ කරමු. මේ සියලු කාරණා ටික හුදකලාව පිරිසෙන් වෙනවා කියන එක සමහර සමාජයක දෙකක් නෙමෙයි එකක් විදිහට පේන්න පුළුවන්. අප්‍රමාදී වීම කෙලස්ථාන වේරෙන් යුක්ත වීම. එතකොට මේ කොහොමද මේව? ධම්මං සික්ඛා. බනසා. අපිටත් එහෙනම් මේ ගැති ලක්ෂණ ඇති කර ගන්නවා නම් කල්පියා පාඩම් කරගෙන ළඟ තැමෙන් නෙවෙයි ඇති කර ගන්න ඕන. බන ඇසීමෙන් පසු බන ඇසූ පුද්ගලයාට තමා කරන්ට ඕන දේ තේරෙනවා නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම තමයි මේ ගැති පහින් කියන්නේ. එනිසා අපි ඒක පසු පැහැදිලි කරමු. අර්ථය ධර්මයේ කරුණු පැහැදිලි කිරීමෙන් පස්සේ. මේ ත්‍රිපිටක බුද්ධ වචනේ තුළ නැත්නම් ධර්ම විනය තුළ ඉතා කෙටි වචන කීපයක් නැසෙනම් වචන හතකින් පමණ බුදුන් වහන්සේ ලෝකෙට කළා වූ නිවන් මඟ කෙටි කර දේශනා අතර එකක් තමයි මේ. වචන 6යි 7යි තියෙන්නේ. වචන 6 හත වුණාට ඒක දකින්න පුළුවන් නම් ඒකේ උන්වහන්සේ අදාළ සියලුම ධර්මයන් පවතිනවා. මෙතන මේ වික්ෂුන් වහන්සේ පිළිබඳව අපි තේරුම් ගන්න ඕන. උන්වහන්සේ බාහිර සමාජයේ අනිකුත් සියලු කාරණා කටයුතු තේරුම් අරගෙන සම්මර වෙලයි ඇවිත් තියෙන්නේ. සික්සාතල සම්මරෙන් හරි ඒ වගේම විරතියෙන් වෙන්නට ඕන කාරණා වලින් හරි සිල්වත්යයි කියන කතා කරන්නේ නැත්නම් සමාජයේ බොහෝ දේවල් අසා දැනගෙන තමයි ඇවිත් තියෙන්නේ. ඒක මේ කෙටියෙන් මේ සමාපන්න කියන්නේ. ඒක දන්නේ නැති කෙනෙකුට දාන කතා, සීල කතා, සංඝ කතා, සාමයන් ආදීනව පරිසත්ති කියලා පිළිලක් බුදුන් වහන්සේ තිබෙනවා. ඔය දිහි සමහර අයටම දේශනා කරපු වචිනා ක්‍රමෙන් ගැඹුරට යන ආකාරය. දැන් අපි මේ ධර්ම දේශනාව වෙනුවට කරන්න හේතුවත් පසුගිය සතිය අපි ධර්ම දේශනා කරමින් භාවිතා කළේ නකුලපිට සූත්‍රය. නකුලපිට සූත්‍රයේ අපි ඉදිරිපත් කරපු කරුණ තමයි පංචස්කන්ධයේ අනාත්මය. බැතියුම තමයි කෙනෙකුට සිත ලෙඩ කරගන්නට ඉන්නට පුළුවන් එකම ක්‍රමය වශයෙන් උන්වහන්සේ කනලා තියෙනවා. කය ලෙඩ තුනක් නැතත් එහෙම කය ලෙඩ තුනක් නැතත් පංචස්කන්ධයේ අනාත්මය ගන්නවා දකින්න බැරුව ආත්මකට ගන්නවා නම් ඔහු සිතනොත් ලෙඩ වූ කෙනෙක්. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ සබ්බේ කුතුබ් ජනාව මත්තක. බුදුන් ගන්නා යම් කිසි උමතුවකින් තෙලෙනවා. නමුත් අනාත්මය තේරුම් ගත්තන් පස්සේ උමතු භාවයේ දුරු යන එක සිදුවෙනවා. මේ පංචස්කන්ධයේ අනාත්මය පැහැදිලි කිරීමට අවශ්‍ය තවත් පැහැදිලි කිරීමක් නැත්නම් තවදුරටත් පැහැදිලි කිරීමක් ගන්නට අවශ්‍ය නිසා තමයි අප මේ සම්මුතිකාය කන්දක වගේ පවතින ආව අනිච්ච සූත්‍රයේ අද ධර්ම දේශනාව සඳහා යොදා ගන්න ලැබුණේ. එනකොට මේ අනිත්‍ය සූත්‍රයේ ගොහම තියෙන යම් සංකල්පනා පහළ වෙන්නට පුළුවන්. නමුත් මෙහි වැදගත්කම ඔය කියන වචනය තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට හොයාගත්ත එකම දේ. අපේ සිත් සතන් පැනවීම සඳහා අපේ සිත් චිත්ත සංතානයන් පැගුණාව සතරන් විසින් අපට පහර වී අපට දුක අතෝ දුකට පත් වීමෙන් වළකා ගැනීම සඳහා ඒ සතරන් ටික අපේ සිතින් ඉවත් කර ගැනීම සඳහා භාවිතා කළ යුතු අවිය භාවිතා කළ යුතු ක්‍රමෝපාය භාවිතා කළ යුතු සූත්‍රය තමයි සූත්‍රය කියන්නේ ගණිත සම්බන්ධයෙන් ගත්තල සූත්‍රයක් භාවිතා කරනවා විද්‍යාන්ත විද්‍යාවෙන් සම්බන්ධයෙන් අන්නේ වගේ භාවිතා කළ සූත්‍රය තමයි මේ අනිත්‍ය කියන වචනේ කියෙන්නේ. ඒක ගැඹුරට තේරුම් ගත්ත නැතිවම යම් සුද්ධලේ බාහිර දැකින් ලෝකෙ දිහා බලලා තමන් දකින්න දෙයක් තමන්ට තේරුණ දෙයක් බුදුන් වහන්සේ වදාළයි කියලා එතනින් නතර වෙනවා. මේ වර්ධ තමයි මේ ඓතිහාසික ගමන් මාගෙදී මම හිතන්නේ සාසනයේ යම් කාලයක පරිහානියට පත් වෙනවායි දායිඳලා දියුණු වෙන මේ සමාජය තුළ ලෝකයා තුළ සිදුවී පවතින්නේ. ඔවුන්ට මේ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය කියන වචනේ තියෙන ගැඹුරත්වය වටිනාකම අගය පිළිබඳව පුතග්ජන කිසිවෙකුට කිසිම අවබෝධයක් නැහැ. වටිනාකම ඇත්තෙම නැහැ. නමුත් ඒ තරම් වටිනා වචනයක් මේ වචනේ අර්ථය තේරුම් ගත්තොත් ඒ තරම් වටිනා වචනයක් මුළු ත්‍රිපිටකයේම නැති ඇත. එනිසා තමයි අපි මේක තවදුරටත් පැහැදිලි කරන්නට අද මේ ධර්ම දේශනාව දාගන්න ලබන්නේ. අර වික්ෂන් මහන්සේට බුදුරජාණන් වහන්සේ ළඟට දීපු උත්තරය තමයි කෙටියෙන් මට ධර්ම දේශනා කරන්න මම විසින් වෙනවා ප්‍රමාදීව ආත්ම දෘෂ්ටිය සහතරමින් වාසය කරන්න කැමතියි කියලා කිව්වම ඇතැම් තැනක උන්වහන්සේ වෙන ප්‍රකාශයක් කරලා තියෙනවා. හැම දිනම මට කෙටියෙන් බණ කියන්න කියලා කියනවා. ඔබට මේවා තේරෙන්නේ නැතුව කෙටියෙන් කියලා කොහොමද කියලා ආපු දැනුත් තියෙනවා. ඒ වගේ කෙටියෙන් කියන්න පුළුවන් අය ඉඳලා තියෙනවා. සමහර අයට කෙටියෙන් කියලා දෙන්න බැරි වෙලා තියෙනවා. දැන් මෙතනෙම චෝදනාවක් නැහැ. උන්වහන්සේ කෙටි උත්තරයක් දෙනවා. යංකෝ වික්ඛු අනිච්ඡං සත්‍රතේ සම්මෝපහතබ්බා. පහතබ්බෝ. බලන්න මෙතනයි කියන්නේ. සිංහල තේරුම ඉතා සරලයි. යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අතහැර දාන්න. එච්චරයි වචන හතයි මේක තියෙන්නේ. අන්න මේ වචන හතේ තියෙන දහම් කරුණු දැකගන්න පුළුවන් නම් විතරයි මේක වටිනා සූත්‍රයක්. එනි නැත්නම් මොකක්වත් නෑ ඒක ඇතුළේ. එනිසා මේ ධර්මයේ තියෙන්නේ මේ පොටි අකුරු හතර විතරක් නෙවෙයි. ඒක කියවනකොට තමා තේරුම් ගත්ත ධර්මයයි තමා දකින්නේ. අන්නේ දැකීම එක එක්කෙනාගේ දැක්ම තමයි වෙනස් වෙන්නට පුළුවන්. දෙන්ස ධර්මයේ දේශනාවේදී අර්ථ ගැඹුර වෙනකොට අනෙක් එක්කෙනාගේ වෙනස් දැක්ම තනවා. ධර්මයේ වෙනස් කරන්නයි කාටවත් බැරි. අරුත්සට යන්න බැරි කමක් නැහැ. මොකද උන්වහන්සේ වදාළ මට්ටමටම යන්නට ඒ මට්ටමටම අපිට කරුණ අවබෝධ වෙන්නට වෙනවා. එනම් මේ යමක් අනිත්‍ය නම් ඊට ඇති ආශාව ප්‍රහාණය කරන්න කියලා කිව්වම ඒ වික්ෂුන් වහන්සේට ඒක තේරුණ බව උන්වහන්සේ හඳවනවා. අඤ්ඤතං භගව අඤ්ඤතං සුගත. තමයි මට තේරුණා ස්වාමීන් වහන්සේ දැනගත්තා. ඒකෙන් කියන්නේ තුමක්ද? උන්වහන්සේට වගේ මේවා තේරුම් ගැනීමට තරම් නොනැතක් අපට තිබෙනවා නම් දියුණු ප්‍රඥාවක් තියෙනවා නම් අපට ඒකම කියන්න පුළුවන් වෙනවා අද. මෙතන හොඳ ලස්සන සිදුවීමක් සිදු වෙනවා. අපි නිවෙස්තර නැත්තම් ධර්මශාලාවල බණහකට තේරුණාද කියලා වුණ මෙහි ස්වාමීන් කියනා ඉන්නවා. බුදුජානන් වහන්සේ තේරුණායි කිව්වම එහෙනම් යන්න කියලා නෑ. මෙතනයි වැදගත් දේ තියෙන්නේ. උන්වහන්සේ පැහැදිලි කරනවා. උන්වහන්සේ විමසනවා. යතා කතං තම සං වික්ඛු මයා සංකිප්පේන වාසිතස්ස විස්තරේන අත්තං අජානාසි. ප්‍රශ්නයක් බුදුජානන් වහන්සේ. මම කෙටියෙන් කිව්ව දේ ඔබ කොහොමද විස්තර වශයෙන් තේරුම් ගත්තේ? දැන් ඉතින් තේරුණා නම් අතව කියන්න ඕනේ. ඔබ තමයි මම මේ සමාජයට කියන්නේ කෙනෙක් මේ මාර්ගඵලලාභී වුණා නම් එහෙනම් එයාට අනිත් අයට මාර්ගඵලලාභී වෙන්න මේ හැටි කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ගුරුවරයා විභාග සමත්ව සුදුස්සෙක් වශයෙන් දරුවන්ට උගන්වන්නේ ඒ ඔහු ගිය මඟ ඔහු දන්න නිසා. ඔහුට කියලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ධර්මයේ පැහැදිලි කිරීමේදී තමන් ඒ වගේ தත්ත්වයට පස්තුනායි කියලා කවුරුත් ප්‍රදර්ශනය කරන්නේ බොල් ගහලා නෙමෙයි කියන්නේ. නමුත් එහෙම වුණා නම් ඔහු උනේ සංකෘෂණවත් අනුගමනය කරා. එහෙනම් මේ මග අන් අයට පියාදීමේ හැකියාව තියෙනවා. පියා දෙන්න බැරුව නිවතර වුණා නම් ඒක වචනයක් විතරයි. ඒ කියන රු කියන ඒ අභිගමයන් තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් වචනයක් විතරයි. මෙන්න මේ පසු මේ විසුන් මහන්සේ තමා තේරුම් ගත්ත දේ මනාව පැහැදිලි කරනවා. අපි එතන තියමු තවත් කරුණ කිහිපයක් තේරුම් ගන්න. දැන් මේ සමාජයේ පළමුව පවතින අය හතට. ඒකට අපි කියනවා අකුසලය කියලා. ලෝභ, මෝහ, දේශ මෝහ මූලික කොටම කරන්නා වූ ක්‍රියා. පව් රැස් වෙන වැඩ, පව් වැඩ කියලා. කෙනෙකුට ඒක තේරුනහම බුද්ධලෙක් වශයෙන් ඉවත් වෙන්න කල්පනා කරනවා. ඉවත් වීම සඳහා යොදා ගන්න විරතිය කියන්නේ. ප්‍රති කියන්නේ අනුකේදීම විරති කියන්නේ වෙන්වීම. කොහොමද අපි විරති යොදාගන්නේ? පානාති පාතා වේරමණී. වේරමණී කියන්නේ විරතේ. රමණීන් වෙනවා කියන්නේ වෙන්වෙනවා කියන්නේ. එතකොට පංච සීලය මෙහෙමනම් ශික්ෂාපද සමාදානයක් කියලා කවට එක කිව්වට සිදු වෙන්නේ නැහැ. ඒ කියන කාරණාපරෙන් යමෙක් වෙන්වෙනවා නම් අන්න විරතිය. විරතියෙන් යුක්තයි. ඔහුලන තමයි සීලය. මෙන්න මේ වගේ අපේ බාහිර සමාජයට පෙනෙන ඒ සමාජයට උචිත ඒ සමාජය විසින් පිළිගත් ආචාර ධර්මයන් තවදිනවා. මේ කියන භික්ෂුන් වහන්සේත් එහෙමනම් තුන් සිවුරෙන් යුක්ත වෙලා පින්ඳ පාතික වෙලා ඔය කියන ඒ කාල වෙනකොට උන්වහන්සේලාට සමහරවිට දෙන්නේ ශික්ෂාපද සමාදානයේ දෙන්නේ නැත්නම් ආනාදේශනාව ගන්නෑ සමහර විට. මොකද මුල් අවුරුදු 20 කිසිම ශික්ෂාපදයක් තිබිලා නැහැ භික්ෂුන් වහන්සේලාට. උන්වහන්සේලා ධර්මයේ මූලික කොටස තමයි සංවර වෙලා තියෙන්නේ. ඉන් පසුව තමයි මේ වැරදි කරන අය වැඩි වෙන තරමට ශික්ෂාපද තමන් වෙලා තියෙනවා කියලා බුදුන් වහන්සේ සද්ධර්මාන්තාදාන සූත්‍රයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දේශනා කරලා තියෙනවා. මේ ප්‍රශ්න නැගුණු ස්වාමීන් වහන්සේ ඒ අවුරුදු 20ක පස්සේ ආපු කෙනෙක්ද ඉස්සල්ලා ආපු කෙනෙක්ද කියලා තොරතුරක් නැහැ. ඒක වෙතත් උන්වහන්සේ මේ චර්යාවෙන් තේරෙනවා බාහිර වශයෙන් ගන්න ඕන සංවරය සියල්ල ලබා ගන්නයි මේ කෙටියෙන් බණ ටිකක් කියන්න කියලා ඉල්ලලා තියෙනවා. මෙන්න මේ කෙටියෙන් බණ කියනකොට අර අනිකුත් කාරණා සියල්ල දාන කතා, සීල කතා, සර්ග කතා එහෙම නැත්නම් සීලය ආදී දානේ මේ සියල්ල ඉක්මවා යනවා. ඒවා කරන අයට නැත්නම් ඒවෙන් සංවර වෙන අයට තමයි මේ කෙටියෙන් ධර්ම දේශනා කරන්න කියලා කියන කාරණේ විස්තරයක් ලැබෙන්නේ. ඒ යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අත්හැරලා තමයි දැන් යමක් කියන වචනයට අපිට ඕනෑ දෙයක් යොදාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ යමක් යනුවෙන් යදාලේ කුමන්ත අපි ප්‍රයන්ත වෙනවා. ඒක උන්වහන්සේ පැහැදිලි කරනවාට වඩා අර භික්ෂුන් වහන්සේ කර පැහැදිලි කිරීම ඔස්සේ යනකොට තමයි අපට හොයාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතෙන්දී අපට මේ ගැඹුරු ධර්ම දේශනාවේදී ආරිසත්ත්ව විග්‍රහයේදී එන්නට වෙනවා අපි අර පසුගිය සූත්‍ර දේශනාවේදී ඉදිරිපත් කළ පංචස්කන්ධය ආදී තීරු නැරීම. යම අනිත්‍ය නම් ඒ පිළිබඳ ආතාවත හරින්න කියලා දේශනා කරන ධර්මතාවයේ තියෙන පංචස්කන්ධය පිළිබඳ විග්‍රහයක්. එහෙනම් ඒකෙන් කියවෙනවා ඒ අනිත්‍ය දේවල් තියෙන තෝන පංචස්කන්ධය තුළ කියන එක. බාහිර ලෝකේ තියෙන දේවල් නෙවෙයි. දැන් ඔය අපි කතා කරන නිර්මාණන්ද සූත්‍රය යන දේශනාවලත් තියෙනවා අජ්ජත්තික බාහිර කියන වචන දෙකක්. බාහිර කියනවා මේ ලෝකෙ කොහරි තියෙන එකක් කියලා කෙනෙක් කල්පනා කරනවා. අධ්‍යාත්මික කියන එකේ තේරුම තමන්ගේ ඇස නැත්තම් චක්කවේන්ද්‍රය. චක්කවේන්ද්‍රයට හම්බෙන්නා වූ රූප ආරම්මණය තමයි එතන ඇතුළේ ප්‍රතිබිම්බය. ඇසේ කාචය තුළ. ඒක තමයි බාහිර ආයතනෙ. බාහිර කිව්වම ශරීරයෙන් පිට කියලා ගන්න එපා. බාහිරෙන් බාහිරේ තියෙන රූපය ආලෝකයේ උදව් වෙන ආලෝකයේ පරාවර්තනයේදී අපේ ඇසේ ප්‍රතිබිම්බයක් ඇති කරනවා. එතකොට මේ චක්කු ඉන්ද්‍රියක මෙතන ස්පර්ශ වෙන්නේදී පස්ස වේදනා හට ගන්න පිටිම සිදු වෙන්නේ. එතන තමයි මේ ඉන්ද්‍රිය දෙක අධ්‍යාත්මික බාහිර කියලා කියන්නේ. අන්නේ වගේ අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා පංචස්කන්ධය කියන එකේදී අපේ පිටත කිසියම් ආරම්මණයක් ආවම අසකනාසය දියකය උදව් වෙන්න හෝ සිටේ උදව් වෙන්න. මේ අරමුණ අරමුණ තුළ සිදුවෙන සිදුවීම අප දන්නේ. අපි කියන්නේ ඒකට රූප බලනවා, ශබ්ද අහනවා, දන්න සොඳ වෙනවා, තරහ වෙනවා, රස විඳිනවා ගැන ගන්නවා. නමුත් මේ සිදුවීම පිළිබඳ වනා විශ්ලේෂණයක් තමයි පංචස්කන්ධය තුළ පවතින්නේ. ඇසට රූපයක් හමු වෙන විට, කනට ශබ්දයක් හමු වෙන විට, නාසයට ගන්ධයක් හමු වෙන විට ඒ ආරම්මණයේ එක මොහොතක ගැටීම අපට වෙන් කරගන්න අපහසු වුණාට ඒ ආරම්මණය තුළ සිදුවන දේ තමයි මේ ස්කන්ධ පහ කියලා කියන්නේ. එහෙමනම් මේ කෙටියෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේදී පංචස්කන්ධයගේ ඉදීම නැරීම කියන එක වටහා නොගෙන කෙටියෙන් බලට යන්න බෑ. පංචස්කන්ධයගේ ඉදීම නැරීම අපි කොහොමද තේරුම් ගන්නේ? මේ පිළිබඳව පාඩයක් මා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ පාඩය ත්‍රිපිටක ධර්මය තුළ තාමත් අපි ගොයනවා කොටද තියෙනවා. තවම කියවල හොයාගන්න බැරි වුණා. බුදුන් වහන්සේ ධර්මයේ නමති පොත ඉංග්‍රීසියෙන් රචනා කළ සිංහලට පරිවර්තනයකට ලංකාවේ පවතිනවා. හතර වල්පොල සාහුල හිමියන්ගේ අපත් වලදාල. උන්වහන්සේ පවා මේ ඡේදය ඉදිරිපත් කරලා තියෙන මාතක දෙකකින් හොයාගන්න බැරි වුණා. ඒ උන්වහන්සේට කියන ග්‍රන්ථයක නමක් තියෙනවා. මෙන්න මේ ග්‍රන්ථය සඳහන් වෙන්නේ මේක බුද්ධ වචනයක් කියලා. එතකොට මේ බුද්ධ වචනය කියන පාලිය ගත්තම ඒක කතාවක් ඇත්ත. ඒ නිසා අපි ඒක අනුමත කරන්න සහ පිළිගන්න. කියන්න වෙනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු. ඒකෙන් කියන්නේ ස්කන්ධයන් උපදින කල්දි විරණ කල්දි නියම කල්දි. කනේ කනේ ත්වං වික්ඛු සනයක් සනයක් පාසාම ඔබද උපදින්නේ හිය විරන්නේ හිය නැරෙන්නේ හිය. මේකනේ කියන කරුණ සත්‍යයි. ස්කන්ධයන් උපදින්න විරත් නැරෙන්න මොහොතක් පාසාම ඔබද උපදින්නේ විරන්නේ නැරෙන්නේ. අන්නේ ස්කන්ධ ඉපදিলা දිරණ නැරෙන මොහොත තුළ සිදුවෙන සිදුවීම තමයි පංචස්කන්ධ ඉපදින හැරීම කියලා කියන්නේ. එතෙන්දි අපි පසුගිය ධර්මදේශනාවේදී දැනවින් පැහැදිලි කරනව ලැබුවා බුදුරජාණන් වහන්සේ කය රෝගී වෙනවා තමයි කය රෝගී වුණත් සිත රෝගී කරගන්න එපා කියන වචනයක් පදාරමින් පටවි ආශෝතේජ වායු සතරින් සදන කය පසකින් තැබූ බව. ඒ කය පිළිබඳ විග්‍රහයක් නෙමෙයි සරියුත් සාමුරන් වහන්සේගෙන් සිද්ධ වුණේ සිත පිළිබඳව කියලා අපි කතා කරා. උන්වහන්සේ කය පසෙන් තැබුවා. මෙයා උන්වහන්සේ පැහැදිලි කරන්න සරියුත් සාමුරන් වහන්සේ එනම් කය ලෙඩ වුණා. කය ලෙඩ කොට සිත ලෙඩ වෙන හැටි ප්‍රශ්නේ අන්න එතෙන් ආයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විග්‍රහ කරනවා. එතෙන් නම් ඔබට දැනගින් පැහැදිලි කරන ලැබුවා. එතකොට රූප කියන්නේ කය නොවේ කියන එක. එතකොට රූප කියන්නේ එකට හම් වෙන ආරම්මණය රූප රූපයයි. කනට හම් වෙන ශබ්ද ආරම්මණය ශබ්ද රූපයයි. නාසයට හම් වෙන නාම ගන්ධ ආරම්මණය ගන්ධ රූපයයි ආදී වශයෙන්. අපට හොඳට තේරෙන්නේ තේරෙන්නේ අර්ථය කිසිම තර්කයක් නැහැ. අපි නම් මේ ලෝකෙ කටින්නකට කරන්නේ විඳිනේක් ලබන එක. විඳිනේක. විඳින්නේ පස්තරට හම් වෙන දේවල් වල මානසික වෙන දේවල්. ඒ විඳිනේකට මේ වේදනා කියලා කියන්නේ. එසේනම් අපට රූපව, ශබ්දව, ගන්ධව වශයෙන් ආපු ආරම්මණය රූප ආරම්මණය තමයි රූපස්කන්ධය. ඒ අපි විඳින ආකාරයේ වෙනසට තමයි වේදනා ස්කන්ධය. ඒ හඳුනන ආකාරය තමයි සංඥා ස්කන්ධය. ඒ විඳිනේ කණු එකට බැඳෙන හා ගැටෙන ආකාරය තමයි සංකාර ස්කන්ධය. මේ සියල්ල දැන ගැනීම තමයි විඥානයකවත් සිතටවත් විඥාන පරිසරයේ විඥානයේ තියෙන කොටස සිත. සියල්ල හතයි. මේ සියල්ල ගැන උන්වහන්සේ වදාරන්නේ ඒ මොහොතේම උපදිනවා ඒ මොහොතේම දිරනවා ඒ මොහොතේම නැරෙනවා. මේ ඒ මොහොතේ උපදී දිරන මේ යන මේ ස්කන්ධ පංචකය තුල තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ලක්ෂණේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු සියලු ධර්ම විග්‍රහ කරලා තියෙන්නේ. එනිසා අපට මේ ස්කන්ධ පංචකය මනයෙන් තේරුම් ගන්න ඇතෙන් බලන්න විදිහක් නැහැ. රූප කියලා පොතෙන් පාඩම් කරගත්තාම ඒක සිදුවන්නේ නැහැ. ඒකට තමයි මේ සමාධිය සිදු විශාලම මුලාව කියලා මා කියමින් සිටින්නේ. ඒක මාසී වට පිළිගන්න එපා නොනින් හිතා බලා කල්පනා කරන්න බුදු සමයේ නිදහස ඔබට තිබෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ විග්‍රහ කරන්න යන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය තුල තියෙන දේවල්. තේරුණායි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍යයි කියලා කතා කරලා තියෙන්නේ යමට අයිති වෙන්නේ ලෝකයේ තියෙන වස්තුකීඩ කඩම් ගවල් දරවල් බාහිර කව්‍ය සංඛ්‍යාත ලෝකයේ නොවන බවකට පැහැදිලි වෙනවා. මොකද පංචස්කන්ධය හටගන්නේ තමයි ශරීරය තුළ සිත තුළ මිසකන පංචස්කන්ධය විග්‍රහ කරන්නේ. මේ ඒක තුළ තියෙන දේවල් තමයි අනිත්‍ය. අපි ඒක තුළ තියෙන දේවල් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නැතිව අපට තේන මත්තමයි. මේ ලෝකේ තියෙන දේවල් ඇති වෙන නැති වෙන දිවා යන නිසා මල පරවෙන නිසා පහන නිවි යන නිසා ඒ පහන නිවි යාමයි අනිත්‍ය කියන්නේ මල පරවන එකයි අනිත්‍ය කියන්නේ කියලා සංකල්පයක් හදාගත්තට බුදුදහමට අවතීර්ණව වන්නේ නැහැ අප විසින් අපේ සිතේ හදාගත්ත දෙයක් ඒක බැලු බැලමට එහෙම සිදුවීමක් වෙන නිසා අපි නතරනවා ඒක ඇත්ත බුදුහාමුදුරුවෝ පදාරලා තිබෙන්නේ මේ ඇති වෙන දේවල් නැති වෙනවා මේ ඇති වෙන දේවල් නැති වෙනවා කියන එක අදාළවන්නේ පුද්ගලයෙකුගේ පුද්ගලයෙක් තුළ උපදින අරමුණකට ඇතෙන් හෝ කනින් හෝ නාසයෙන් ආදී වශයෙන් උපදින ආරම්මණය. එහෙමනම් එතන ඇති වෙන දේවල් නැති වෙන එකට වඩා එතන ඇති වෙන දේවල් තුළ කිසියම් වරදක් අපි කරගන්නවා. අන්න අසුත පුතක් ගැන අමතන මේ රූප වේදනා සංඥා සංකාර කියලා පහක් ගන්න නැහැ. පොදුල සිදුවන්නේ ඒක තමයි. වමාවිය ඉක්මා යාමක් සමග මේ ගන්නා වූ ආරම්මණයන් ප්‍රිය කාරණා හතරකට බෙදෙනවා අප්‍රිය කාරණා හතරකට බෙදෙනවා. ප්‍රිය කාරණා හතර සමග ඇලෙනවා අප්‍රිය කාරණා හතර සමග ගැටෙනවා. ඒ ඇලීමට ලෝභ මෝහ කියලා තමයි ගැටීමට ද්වේෂ මෝහ කියලා. එනම් මේ ස්කන්ධ පංචකයේ උපදින ආරම්මණයන් සමග යමෙක් ඇලෙනවා නම් සාමුලා වෙනවා නම් ගැටෙනවා නම් සාමුලා වෙනවා නම් ඇලීම සාමුලාව ගැටීම සාමුලාව අපි එකට කියන්නේ නැත්නම් ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ යමෙකුගේ සිතේ ලෝභ මෝහ හෝ ද්වේෂ මෝහ සිදුවෙනවා නම් එතන සිදුවෙන්නේ අකුසල් කියන එක තේරුම් ගන්න තවත් තාක්ෂයක් ඕනද මොකද්ද මෙතන පුතර්ජනයා කියන සිදුවෙන දේ තමයි ඇති වෙන නැති වෙන අරමුණ ඇති වෙන නැති වෙන බව දන්නේ නැතුව අල්ලා ගන්න එක. බාර ගන්න එක. ඒ අරමුණ හොඳයි සපයි ආදී වශයෙන් නවත්ත ගන්න උත්සාහ කරනවා. මොහොතේ විවිධ සූත්‍ර වල දේශනා කරලා තිනවා. අල්ලගත්තත් නැති වෙනවා නැතත් නැති වෙනවා. ඒකයි තයිසි වැඩක් මේ ඇති වෙන නැති වෙන එක. ඒකට පුද්ගලයේ ප්‍රත්‍යඥයේ වශයෙන් කරන වරද තමයි ඒක අල්ලා ගන්න එක. ඒකට අපි කියන්නේ අනිත්‍ය දේ නිට්ට කොට ගැනීම. එතකොට මේ අනිත්‍ය දේ නිට්ට කොට ගත්තාම එතන ඒ අරමුණට සිදුවීමට ඉඩ නොදී අපි විකෘති කිරීමක් කරලා තියෙනවා. බාර ගැනීම. එහෙනම් මේ බාර ගැනීම තුළ ඊළඟට මොකද්ද සිදුවෙන්නේ? අල්ලා ගත්තම යලි විඳින්න ඇත්නම් කියන ඕනෑකම ඉතුරු වෙනවා. ගැටුනහම ප්‍රතික්ෂේප කිරීමේ ඕනකම ඇති වෙනවා. මේ දෙකම ඇලීම අල්ලා ගැනීම තේරුම් ගන්න ඕන. මේ නිසා අපි නොදන්නම සිදුවෙන දෙයක් තමයි ස්කන්ධ පංචකය නැති වී ගියාට යලිත් ඒ ස්කන්ධ පහක් හටගන්න අවශ්‍ය මූල හේතුව හෙවත් උපාදානය නැත්නම් තණ්හා අනුසය තමන්ගේ සිත තුළ නැත්නම් තමන්ගේ අවකාශය තුළ ඉතුරු වෙනවා තමන්ට පෞද්ගලිකව. මේකට තමයි සංඛාර කියලා කියන්නේ. එහෙමනම් බුදුන් වහන්සේ මේ පිළිබඳව පතම සද්ධිය වික්ෂ සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙන්න දෙයක්. යංකෝ වික්ඛේ අනුකේති තේන සංඛංගච්ඡති. මේ යම් දෙයක් තමන් අනුසේ වශයෙන් ඉතුරු කරයිද? එයින් තමයි මම හටගන්නේ කියන එක. එතකොට අපි අනුසේ වශයෙන් අවකාශ කළා වූ ඕනෑ හේතුවක් තුළ වර්තමාන ආරම්භණය වෙනකොට එතන අර අතීතයෙන් ආපු කොටසක් තියෙන නිසා අන්න එතන ඒ අල්ලා ගැනීමට නැත්නම් ඒ බාර ගැනීමට තමයි මම කියන්නේ. මෙන්න මේ මම තමයි සමාජයේ සමග ඇලෙන්නේ සහ ගැටෙන්නේ. එතකොට සමාජයේ පවතින ධර්මතාවයන් නෙමෙයි ඔබට දුක් ගෙනක් දෙන්නේ මෙන්න මේ ඔබ විසුද්ධිතව පවතිනා වූ ඇලීම සහ ගැටීම නැත්නම් ඇලෙන්නා සහ ගැටෙන්නා. එතකොට තේරුම් ගන්නට ඕනේ එතන අර පසුගිය ධර්ම දේශනාවෙන් අදාළ ආකාරයට ඔබට රූපය නිත්‍යයි. වේදනාව නිත්‍යයි. සංඥාව නිත්‍යයි. සංඛාරය නිත්‍යයි. විඥානය නිත්‍යයි. ඔබ ඒක බාරගත්තම දැන් මෙන්න මේකට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. බුදුන් වහන්සේ තවත් විස්තරයක් ඉදිරිපත් කරමින් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සාරාංශ කරලා කෙටි කරලා කියනවා නම් මේ සතර වසන්නන්ට දුක්ඛය බවට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධය විනා ලෝකේ නෙවෙයි. ලෝකේ පවතින ධර්මතාවයන් නෙවෙයි. මෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේට කෙටියෙන් ධර්ම දේශනා කරනවා කියලා කරලා තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයට හේතුණු උපත ඉති හේතු ඉතුරු නොකට නිමා කරන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ සමාජයේත ත්‍රිලක්ෂණය ත්‍රිලසුන් වඩන්න කියලා දේශනා කරලා තියෙන්නේ. මේ නැවත උපතට හේතු දුකට හේතු ඉතුරු නොකර නිමා කරන ආකාරය කරන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ විදසුන් වඩනවා කියලා පැහැදිලි කරලා තියෙන්නේ. ඒකයි මම මේ එක ධර්ම දේශනාවක් තුළ මේ සියල්ලම තියෙනවායි කියලා කියන්නේ. දැන් ඔබට පසුගිය ධර්ම දේශනාව සමේ ධර්ම දේශනාව දෙකම සම්බන්ධ වෙනකොට එහෙමනම් වර්තමානයේ ඇසට ගැටෙද්දී කනට ගැටෙද්දී නාසයට ගැටෙද්දී කොයම් මොහොතක වර්තමානයේදී ඔබේ සිතේ හටගන්නේ ස්කන්ධ පහ. ඔබ කියන්නේ නාම යනවා, වැඩට යනවා, ඇඳුම් බඳිනවා, විවිධ වචන කීපයක්. බාහිර වශයෙන් මේ වචන කියන්නේ එහෙම කරන්න. ස්කන්ධ පහක් හටගන්න බව මේ යන බව තව කවුරුත් දන්නේ නැහැ. තමා දන්නවා. දැන් මෙතන මුසිදෙන වරද කුමක්ද? අපි කතා කරනවානේ වරදෙම දෙනවා කියලා. මෙන්න මේ වගේ පුතර්ජන පුද්ගලයාත් මේ ස්කන්ධ පංචකය හැමෙ කිසියම් වරදක බැඳේ. ඒ වරම තමයි ඒ මම කොට ගැනීම. ඒ මගේ කොට ගැනීම. ඒ මගේ ආත්ම කොට ගැනීම. ඒකට තමයි සින්නතුනි කියන්නේ නিত্য සුඛ ආත්ම. එතකොට නিত্য සුඛ ආත්ම වතට කියන කඩන් නෙවෙයි. ඒවා ආස්තරෙන් සිතේ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයයි පුතර්ජනයාට මම මගේ ආත්මය. එතකොට මම වෙන්නේ රූප ආරම්මණය. මගේ වෙන්නේ රූප ආරම්මණය. මගේ ආත්මය වෙන්නේ රූප ආරම්මණය. එනසම් මම වෙන්නේ ගන්ධ ආරම්මණය. මගේ වෙන්නේ ගන්ධ ආරම්මණය. මගේ ආත්මය වෙන්නේ ගන්ධ ආරම්මණය. ඒ අරමුණ තමයි මේ අරමුණ තුල තමයි මේ මම මගේ ආත්ම කියන මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. මේසේ දකින තාක්කල් කෙනෙකුට සසර ඇවිදින විනා සසරෙන් ගැලවෙන පාර හම්වන්නේ නැහැ. බුදුන් වහන්සේ හොයාගත්ත දේ මම මගේ ආත්මය කියලක නෙවෙයි. ඒකට පාලියෙන් කියන වචනේ තමයි ඒතං මම ඒතෝ හමස්මි මේසමි අත්ත. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. බුදුන් වහන්සේ විලෝමයක් නැත්තම් ප්‍රතිරුදු දෙයක් හොයාගත්තේ. ඒත වදාරන්නේ මේතං මම මේතෝ හමස්මි නමේසෝ අත්ත. නොදන්නා කාලයේදී මම කොට මගේ කොට මගේ ආත්මය කොට දැක්ක දේවල් ධර්මීය තේරුමෙන් පස්සේ ගන්න වෙන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෝ. මේක හිත මේක හෝ වශයෙන් කියන එක නෙවෙයි මේක නුවණින් දකින්න ඕන කරුණ. අන්න රාපි කථාතර වික්ෂුන් වහන්සේ උන්වහන්සේට තේරෙන දේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. ඒකයි මම කියන්නේ අනුකට තේරුණා නම් ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. මහන්ස වදාරනවා එනම් කියන්න කොයිස්තර වශයෙන් මම කියපු දේ සවිස්තර කරලා ස්වාමීනි රූපං කෝ බන්තේ අනිච්ඡං తත්‍ර මේ ඡන්දෝ පහසබ්බෝ. ස්වාමීනි රූපය තම අනිත්‍ය. ඒකට තියෙන කැමැත්තයි මම අතහරින්න ඕනේ. වේදනා කෝ බන්තේ අනිච්ඡං తත්‍ර මේ ඡන්දෝ පහසබ්බෝ. සංඥා කෝ මේ අනිච්ඡං తත්‍ර මේ ඡන්දෝ පහසබ්බෝ. සංඛාරෝ මේ අනිච්ඡං පන්තේ අනිච්ඡං తත්‍ර මේ ඡන්දෝ පහසබ්බෝ. වේදනා කෝ බන්තේ අනිච්ඡං తත්‍ර මේ ඡන්දෝ පහසබ්බෝ. බලන්න. ඒ වික්ෂන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ දේශනා කරලා තියෙනවාද පැහැදිලි කරලා තියෙනවාද ඔබ කතා කරන පරිදි. සතුටිකී දකඩම් කලදුල ගංගා බාහිර ලෝකේ තියෙන කිසිවක් අනිත්‍යයි කියලා. අන්න අපේ සමාජයේ ප්‍රවර්ධන තැන. අපේ සමාජයේ දවතරයක් තාමත් දැසින් ලෝකෙ දිහා බලන ලෝකෙ වෙන දේවල් වෙනස් වෙනකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා කියතිය ඉන්නවා කඩපාඩම් කර කර ඉන්නවා. ඉන්නතුනේ අනිත්‍ය කියලා බුදුන් වහන්සේ වදාළ දේ තමයි අපේ සිතින් ලෝභ දේශ මොහ සේවි යන එකම ක්‍රමය. අපේ සිතේ සිත පිරිසිදු කරගන්නා වූ එකම ක්‍රමය. එතකොට නිත්‍ය සුඛ ආත්මකත ගැනීම තමයි අපේ සිත අපිරිසිදු කරගන්නා එකම ක්‍රමය. මේ සමාජයේ පුද්ගලයන්ේ කියන අය නම් ඉපදලා ජීවිත අවසානය දක්වා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තේරෙහිව යමින් නිත්‍ය සුඛ ආත්මකෙන් දැර්පණය අරගෙන මරණාසන්න වෙන තැන දක්වාම සිතින් පිරිනව කියලා කියන්නේ පරිසාන ධම්ම සූත්‍රයේ නිත්‍ය සුඛ ආත්මකත ගනිමින් ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ පොඟක් කරනවා. විකරලක විහාරයට 400ක් 500ක් තියෙනවා වගේ නැවත පරම්පරාවක් ඇති කරන්න එක ගොයන් ගහක. ඒක පුද්ගලයක තුළ නැවත පුනර්භවය ඇති කරන්න අවශ්‍ය මේ අවිද්‍යා හේතු නැත්නම් මේ සංහානසය අසංඛ්‍ය ප්‍රමාණයක් තියෙනවා. විද්‍යාත්මක ප්‍රවණ ශක්තිය තියෙන්නේ නැහැ වගේ පොදු පොතක් ජන පුද්ගලයා මේක දන්නේ නැහැ. දැන් මේ අවකාශ කරහු තන්තකලා වූ තණ්හා අනිසේ ඇති තාක්කල් ඔබ පිටින් කොච්චර පංසිනු ගත්තත් දන් දුන්නා සිල් ගත්තත් වන්දනා ගමන් ගියා. ඔබ ඉන්නේ පොතක් ජන භාවයේ තුල නේද? ඔබට ඒ කරන පුණ්‍යක්‍රියාවන්ට උපන් ජීවිත බල ආයවරණ සබ්බල හමු වේවි. නමුත් ඔබේ සංහාමසේ බොහෝයාගත්තේ නැහැ. ඔබේ සත්‍ය කරන මාර්ගය සොයාගත්තේ. මේ බුදුරේ ලෝක පහළ වෙන්නේ බහුජන හිතාය බහුජන සුඛාය අත්‍යය සුඛා හිතාය දේව මනස්ථානම් කියලා දාරන්නේ. වික්ෂුන්ගේ හිතසෝ තමයි කියන එක. ආරණ්‍යගත වික්ෂුන්ගේ හිතසෝ තමයි කියන එක. මහණ වෙනායගේ හිතසෝ තමයි කියන එක. නැහැ. සියලුම මිනිස්සුන්ට මේ ලෝකයේ සත අවශ්‍යයි. ඒ සියලුම මිනිස්සුන් සකපසකට ලොකු ධනෙ ලබන්නේ වැරදි කන්නාලියක් දාගෙන. සුතම් ජන භාවයෙන්ම එනිසා උන්ට ලෝකයේ තමා දාගත්ත කන්නාඩිය ආකාරයට පාට වෙලා පේනවා. මේ විඥානය මත මායාවට ඒ විදිහට තමා හිතන හිතන හැම දෙයක්ම හරියයි කියනවා. මේ මායාව පිළිබඳව තවත් දවසක කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වයන් තේරුම් අරගෙන පැහැදිලි කරලා දානවා මේ කන්නාඩිය නිසායි ඔබ දුකටපත් වෙන්නේ. එතකොට යමෙකුට මේ සමාජය තුළ ජීවත් වීමේදී අන්‍යෝන්‍ය යුතුකම් ඉටු කරමින් ජීවත් වෙන්න යම් තැනක් තිබේ නම් එතනම තමයි මේ දුකින් නිදෙන ධර්මතාවයේ අනුගමනය කරන්නත් අවශ්‍යයි. එහෙමනම් කොහොමද අපි මේ විසුණු මහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණය උන්වහන්සේ බලනවා ඇත්ද කියලා හිතන්නේ? සූකේ වේදනාව, සබ්දේ, ගන්ධේ, රසේ එන ආරම්මණය. මේ ආරම්මණය ඔබට ගැටීමක් සමග ඔබේ හිතේ අවකාශ කළා වූ මුලාවක් තිබේ නම් ඒ මුලාව මෙතෙන් පේනවා. ඒ මුලාව ආපහුම ඔබ ඒ බාහිර දේ සමග ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ ඇලීම ඒ ගැටීමම තමයි ඇලෙන්නා සහ ගැටෙන්නා මම කියලා කියන්නේ. එහෙනම් ඔබේ මේ අවකාශ හේතු ඇති තාක්කල් ඔබට මේ ලෝකෙ ගැටෙන්නත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඇලෙන්නත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඔබ ඒකට ලෝක ධර්මතාවයන්ට බාහිර තියෙන දේවල් වලට දොස්බස් කියලා වැඩක් තින්නේ. ඒවා හේතු නෙවෙයි. ඒවා සත්‍ය තමයි. බුදුන් වහන්සේ හේතු වශයෙන් වදාළන්නේ ඔබ ළඟ තියෙන කාරණා. දැන් මේ ඔබ ළඟ තියෙන කාරණාව අවකාශ වූ හැටි තේරෙනවා නම් යලිත් අවකාශ නොවි ඉවර කරන්න පුළුවන් කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. බුදුන් වහන්සේ පිළිවදාරනවා පංචේ සූත්‍ර දේශනාවේදී අල්ලා ගත්තම නැති වෙනවා. එතකොට දුක්ඛෝප දුක්ඛ දෝමනස්ස පායස හට ගන්නවා. අල්ලා ගත්තේ නැත්නම් නැති වෙනවා. එතකොට දුක් දෝමනස්ස හට ගන්නේ නැහැ. අක්ලවික සූත්‍රේ මා පැහැදිලි කළා. එහෙනම් අල්ලගන්නේ නැතුව නැති වෙන්න ආරින්න වෙනවා මේ දුක් සම්මස්තලින් නිදහස් වෙන්න. අල්ලා ගැනීමට තමයි නිත්‍ය කියලා කියන්නේ. අල්ලා නොගැනීමට තමයි අනිත්‍ය කියලා කියන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය සිදුවෙන්න ඕන යම් කිසි පුද්ගලයෙක් ගාව වර්තමාන මොහොතේ උපදින ස්කන්ධයන් සමග ඒක බාර නොගැනීමේ නුවණින් දැකීමක් උනේ. මේකට තමයි දෙන්නතුනි යෝනිසෝ මානසිකාරයෙන් බලනවා කියලා කියන්නේ. එතකොට තේරුම් ගන්න ඕන කාරණාව අපි ඕනෑම කෙනෙකුට මේ ස්කන්ධ පංචකය ආදී තිබින් වැරින්න තේරුම් ගන්න පුළුවන් නම් සසර ගමනේ මෙතෙක් කල්ලෙවිත් තියෙන්නේ නිබ්බිසුකාත්මකට ගත්තා වූ වැරදි දැක්ම නිසා. බුදුරජාණන් වහන්සේ උත්තරේ කපටේක පැහැදිලි කරලා දාරන්නේ සංස්කාරයන්. කොතනද මේ සංස්කාරයන් පිටින්නේ? රූප දනා පඤ්ඤා සංකාර කියන තැන. අවිද්‍යාපස්ත්‍ය සංකාරා කියලා කතා කරන සංකාර කියන තැන. එහෙම නැත්නම් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අවිද්‍යාභි සංකාර කියන තැන. මේ ඔක්කොම එක තැනක්. වචන පොලේ කොහෙන් ලැත්තද? ඒකයි සංකාරා පරමාදුකා කියලා කියන්නේ. සංකාරා යනු ලෝකයේ ආස්තයෙන් බාහිර ලෝකෙට මම මේ ලෝකී කියන වචනේ දුන්නේ. ඔබේ සිතේ ඔබ එකතර ගත්තා වූ කුණුගඩ. මේ කුණුගඩ නිසා ඔබට දුක හටගන්නේ. ඔබට ගෙදර ඇතුළ නම් කුණුගඩ අසු දාලා ගන්න පුළුවන්. ඉදලෙන් නම් ඒක අයින් කරන්න පුළුවන්. ඇඳුමෙන් නම් ඒක සබන් දාලා සෝද ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ විදර්ශනාව යන මේ සිත ඇතුලේ පවතින කුණුගඩ ඉවත් කරන එකම ක්‍රමයයි. ඒ කායනෝ යම් වික්ෂේපය මඟෝ. අපිට තේරුම් ගත්තාම භාවනා කරන්න කොහොමද කියන ප්‍රශ්නේ අහන එකක් නෑ මේ කුණුගඩ අයින් කරන වැඩේට. ඒ අපේ සදහවත් ඥානවන්ත පින්නතුන් තම තමන්ගේ අන්‍යෝන්‍යතාවන් ඉටු කරමින් අවතීර්ණයේ වේවි. එහෙනම් අපිට එක දවසට මේක කරන්න පුළුවන් වෙන්නේ ක්‍රමයෙන් දිනු කරගන්න තියෙනවා. ගඟක් කියන එක මහ විශාල ගඟක් වෙන්නේ ජල පහරක් වෙන්නේ සාගරය ළඟදී. ආරම්භ කූටසේ ඉතා කුඩුනේ කුඩා දෙයක්. ඒ වගේ ආරම්භක එකතනකින් පටන් අරන් මේ ගමන යනකොට ඒකට කියනවා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිනවා කියලා. ඒක කියනවා පිළිවෙත් පුරනවා කියලා. අය කවුරුත් දන්නේ තේරුම් ගත්තාම. ඔහු ටිකින් ටික සෞභ්‍ය පුද්ගලෙක් වෙයි. ඔතකින් ටික කේන්ති ආසම ගැටෙන්නේ ඇලෙන්නේ යන්නේ පුද්ගලෙක් වෙයි. එහෙම වෙනස සිදු වෙන්නේ අර භාවිතාත්‍ය සීම තුළ. දැන් එතකොට මේ ස්කන්ධ පහ පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරව ධර්මවා. తత్రతే ඡන්දෝ. මොකද తత్రతే ඡන්දෝ පහතින්ද? ඒකට තියෙන කැමැත්ත සමාත හරින්න. කැමැත්ත තමයි අල්ලා ගැනීම. මෙච්ච කොට ගැනීම තුළ කැමැත්ත තමයි අල්ලා ගැනීම සිදු වෙන්නේ. අතාරින්නවා කියලා කියන්නේ අල්ලා නොගැනීම. ඒවත් අනිත්‍ය. අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දේ අනිත්‍ය. හතර තියාගන්න. එතකොට අපිට මේ නුවණ භාවිතා කරලා අල්ලා ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒකට තියෙන ඡන්දය බහැරවි යනවා. මෙතන හොඳ ලස්සන අර්ථයක් විග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ උත්තර දේශනා කීපයක. මධ්‍යම නිකායේ තියෙනවා බද්දේකරත්ත කියලා සූත්‍ර කීපයක්. බද්දේකරත්ත කියන වචනේ එක් රාත්‍රියක් හා බැඳෙනවා කියලා සමහර අය විග්‍රහ කරලා තියෙනවා. ඒවා කිසිදු වචන පරිවර්තනයක් කරනහම ගැඹුරු අර්ථයක් නැහැ. වෙන මේ ස්කන්ධ පහ උපදින වෙලාවට මේ ස්කන්ධ පහ තුළ ඇලීම හෝ ගැටීම තියෙනවා නම් එතන ඉන්නවා මම. ඒකටයි තියෙන්නේ ප්‍රශ්නාව කියලා කියන්නේ. එතකොට පුතග්ජන පුද්ගලයා අනුවිතම දෙන්නේ එක්කලා විතර ඇතුළේ ජීවත් වෙන්නේ. දෙන්නේ එක. ඒ තමයි ඒ ආරම්භනේ හමුවීම සඳහා ඒ සමග ගැටෙන මම. එක් දෙන්නෙක් සමග ජීවත් වෙන තාක්කල් උට හුදකලාවක් නැහැ. හුදකලාව උත්තරීතර හුදකලාව කියලා කියන්නේ බාහිරින් හමුවෙන එක හමුවෙන්න අවශ්‍ය වෙනවා. නමුත් ඒක සමග ගැටෙන ඇලෙන පුද්ගලයන්ට අවශ්‍ය නැහැ. ඒක තණ්හාව. ඒකයි තණ්හාව. ඒ ගැටෙන ඇලෙන මුලාව නැති කරන එකයි තණ්හාව නැති කරනවායි කියලා. මේක තේරුම් අරගෙන සිත හදා ගන්නව ඇරුණාම Taman santaka සියලු santaka දේවල් අනුන්ට දුන්නත් ඒකට පිළ සිද්ධ වෙන ඇරුණාම තණ්හාව නම් නැති වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. එහෙමනම් තේරුම් ගන්න ඕන කාරණාව. ඒ උත්තරීතර හුදකලාව කියලා කියන්නේ. එහෙනම් නැත්නම් මේ දෙන්නේ සමග වාසය කරනවා කියලා කියන්නේ එක විතරක දෙන්නේ ඉන්නවා කියන එක නෙමෙයි. Tamange sitha athuleema taman satan bhumiyak hadagala. ඒ නිසා taman tam kemathi mateya samaga hama vitama විරුද්ධ වෙනකට ගැටෙනවා ඇලෙනවා. මේ සතන් නේද හිත ඇතුලේ තියෙන නිින්දක් නැතුවකට. රාත්‍රියේ නිින්දක් නැහැ කියලා කෙනෙක් දෙන්නේ එක්කලා ඉන්න නිසා. ඥානෙ දෙන්නේ එක්කලා නෙවෙයි ගෙදර දෙන්නේ කියලා නෙවෙයි තමන්ගේ සිත තුළ දෙන්නේ කියනවා. මෙන්න මේ බද්ධිය කරත්ත කියන එක සඳහන් කරන්නේ මෙන්න මේ දෙන්නේ කියලා ඉන්න මාර්ගය අතහරිනවා නම්. අන්න එතන තමයි මේ කාරණාව සිදු වෙන්නේ. අන්න දැන් මම මේ සඳහා අර ඉතුරු වචන පහ පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. ඊපස්ව තමයි මම මේ වචන උන්වහන්සේට ප්‍රශංසා කරපු කාරණේ පැහැදිලි කරන්නේ. දැන් මේ විස්සන් වහන්සේට මේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම නරීම ඒ අනිදුක්ඛානාත්ම බව තේරුණා. සසර ගමනේ නිත්‍ය කාත්ක කරන් ආපු වරද තේරුණා. දැන් එතකොට උන්වහන්සේට ඒකෝ අන්න ඒකෝ කියලා කියන්නේ කැලේට යනවට නෙවෙයි. නගරේට සතරමං සංගියක උනත් යම් කිසි පුද්ගලයෙකුට හම් වෙන දේ සමග ඇලීමක් ගැටීමක් නැතුව නැත්නම් තෘෂ්ණාවක් නැතුව ඉන්න පුළුවන් නම් ඔහු එතරින්නේ ඒකෝ උදකලාව. මේකට කියන්නේ උත්තරීතර උදකලාව කියලා. මේ උත්තරීතර උදකලාව තරම් මිතුරේ සන්තෝෂජනක දෙයක් ආස්වාදජනක දෙයක් තවත් කොහෙවත් නැහැ. ඒක දන්නා අය දන්නවා එතනටපත් වුනහම. ඔබට මේ ලෝකේ හම් වෙන කිසිම රූපයකින්, ශබ්දයකින්, ගන්ධයකින්, ගායනයකින් සහ ආස්වාදජනක කිසිම දෙයකින් ලබා දෙන්න බැරි අවේදිත සුවයක්, නිරාමිත සුවයක් මේ උත්තරීතර උදකලාව තුළ තියෙනවා. ඒ තේරුම් ගත්ත බුද්ධලේ කවදාවත් එය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගෙන විනා අතහරින්නේ නැහැ. ඒ තරමටේ සුන්දරයි. ඒ නිසා උදකලාව වෙන්න පුළුවන්කමක් තියෙන්නේ ධර්මයේ තේරුම ඇයට විවෘතලස් උදකලාව නැහැ, පංසලස් උදකලාව නැහැ, ආරාණ්‍යස් උදකලාව නැහැ. උදකලාව කියන එකට අපි ඒකෝ කියලා ගත්තාම ූපකට්ඨෝ තිරසෙන් වෙනවා. අන්න ඒ උදක ඒකෝ කියන එකෙන් තිරසෙන් වෙනවා කියලා ගත්තොත් එහෙම ූපකට්ඨෝ කියන අර්ථයක් නැහැ. නමුත් මේ ධර්මයේ තේරුම් ගත්ත විස්සොන් මහන්සේලා සඳහා බුදුරජාණන් වහන්සේ වදාගනවා මහණනි මම ආදරණීය සියෙක් යම් දරුවන්ට යම් දෙයක් කියන්න තියෙනවා. ඒ වගේ මම ඔබට සියලු දෙනා දේශනා කරලා තියෙනවා. ඔන්න වනසෙනසුන් ආරණ රුක්මුල් කියනවා ඔබ ඔබේ කටයුත්ත කරගන්න. අන්න ඒක තමයි ජී පිරිසෙන් වෙනවයි කියලා කියන්නේ. මතක තියාගන්න ධර්මයේ තේරුම් ගත්ත අයයි බුදුජානන් වහන්සේගෙන් ධර්මය අසා මේ බුද්ධ කලා බවට නැත්තම් මේ පිරිසෙන් වෙනවා. ධර්මයේ තේරුම් ගත්තේ නැතුව කෙනෙක් කැලේට ගිහිල්ලා හැම කැලේ මේ ධර්මයේ නැහැ මතක තියාගන්න. ආරණ්‍ය සූත්‍ර කීපයක් තියෙනවා මජ්ක්‍ධිමනිකාය තුල අංගුත්තර නිකාය තුල ඒ ආරණ්‍ය ඇතුළතම ඉන්නවනම් කරුණාකරලා කියවලා බලන්න. ඔබට බුදුජානන් වහන්සේ අවවාද කරලා තියෙන අනතුරු හංගවලා තියෙනවා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක දරාගන්න බැරි නම් දුර ආනතනස ආරණ්‍ය සේනාසනයට යන්න එපා. ඒ එක කියලා දෙන්න කෙනෙක් නැහැ. කරුණ මිත්‍රක සම්බන්ධ වික්ෂුන් වහන්සේලා අවුල නැති පරිසර දැකලා බය වෙලා ආවද ඔබට ඒක පාලනය කරගන්න බැරුව බය වෙලා මනස විකෘති වෙලා සිවිනතා ගන්නකෝ දුර්වැරයන්තෝ තව ජාති කරගන්න කිව්වා. ඒ ධර්මයෙන් පෙර අරණ මුදුන් වහන්සේ පාලයෙන් තිස්සලා තිබුණේ. ඒ තිබුණේ කෙලෙස් යටපත් කරගන්නා වූ මාර්ගයේ අත්කලමසාන යෝගී. ඒ දිවස දිවසන ආදී දේවල් තිබුණාට පිටිපස්සෝ ආමාගේ මාර්ග සමග අනිත්‍ය දුක්ඛනාත්ම තිබුණේම නැහැ. නොතේ අරණ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ භාවිතා කරන් දෙන දුන්න ධර්මයේ තේරුම් ගත්ත අයට ඉක්මනින් මේ සඳහා පාරක් වශයෙන්. එනිසා අපි අරණකට යනවා නම් යායුත්තේ මේ දේ තේරුම් අරගෙන Tamanට ආපහු වැටෙන්නේ නැතුව මේක බලන්න පුළුවන් කියන විශ්වාසය තුළ. මේ සමාජයේ පවතින කනගාටුදායක දෙයක් නේ. අපි අතල් කල්පනා කරනවා අරණකට ගියේ පමණින් අරණකට ගියාම පිටින් වෙනවා විතරයි. උන්ට ඒකෝ වෙන්නට බෑ. ඒකෝ වෙවත් උදකලා වෙන්නට ධර්මය අවශ්‍ය වෙනවා. මොකද ඒක උදකලාව කියන්නේ හිතේ ඉන්න සමන්තහ ප්‍රශ්නාව කියන දෙක දෙකෙන් එක්කෙනෙකු වෙන්නෙන් එන්න වෙනවා. ඒක ශරීරයෙන් හා සිතින් වෙන්නෙන් බෑ. නමුත් අර ප්‍රශ්නාව නැති මුලාවෙන් වෙන්නෙන්ට පුළුවන්. ඒක අනිත්‍ය නම් වූ ධර්මයේ සරමයි. හටගන්නදී අල්ලා ගන්න නැත්නම් සිත තුළ අනිත්‍ය වෙනවායි කියන ධර්මයේ සරමයි. තේරුම් ගන්න ඕන කාරණේ මේකයි. අත්තමස්සෝ අන්න දැන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්නාට අප්‍රමාදියා කියලා කියන්නේ. අර්ථේ නුවණින් බලන කෙනා අන්න ඒකට තමයි අප්‍රමාදෝ අමත පදං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. දෙකියෙන් කටේට පිරෙන්නේ අය කියලා මේ අප්‍රමාදය නිවනට මඟ කියලා කියන්නේ ඒකයි. එනිසා උන්වහන්සේගේ ඉගැන්වීම් වල සාරාංශය ගත්තොත් අනිවාර්යෙන් මේ ලෝකේට කියලා තියෙන්නේ අප්‍රමාද වන්න. වෙලාවට වැඩ කරන්න කියලා නෑ ඒකෙන් පෙන්වන්නේ. නිත්‍ය සුඛ ආත්මකට ගැනීමෙන් බලකින්න ඔබ දුකින් මිදහස් වෙන්න කැමතිනම් කියන එක. අන්න මේ විස්සන් මහන්සනේ අත්තමස්සෝ කියන එකේ තේරුම අන්න ඒ විදිහටයි පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට ආතාපි. අන්න ආතාපි කියන්නේ තවනවා. මෙතන තවනවා කියන එකේ තේරුම අර ධර්මයේ තේරුම් ගන්න නැතුව අරමුණක් අරගෙන අනිත් අරමුණ එන්ටනදී යට කරනවා කියන එක නෙමෙයි. ඒක තමයි අත්‍යවශ්‍යම සානියෝගින් දෙක නියෝගි. දැන් මෙතන අපට වීර්යයක් තියෙන්න වෙනවා. දැන් ඔය සක්කෝ උජූච සූජූච කියලා කියන්නේ අන්නේ වචන වලින් කියන කාරණා ටික. අපිට දැන් සතර ගමනේ නිපසුකාත්මකට ගත්තා වූ මුලාව එකපාරට හිතට එනවා. ඒක ඉඳ දුන්නත් අපි ඉතින් තවන වෙරින් නුත්වන්නේ ඒ තීද නොදීම. ඒ සඳහා අපට හොඳ ඒ ක්ලේශසහගත ස්වභාවයට ඉඳ නොදීමට වීර්යයක් තියෙන්න වෙනවා. අන්න ඒක තමයි මෙතන ආසාති කියලා කියන්නේ. අවසන් වශයෙන් කියන්න. පහිතාත්තෝ අන්න දැන් මේ ස්කන්ධ පංචකයක් හටගන්න විට එතන තියෙනවා මම නැමැති මුලාව. අත්තු අන්න එතන තමයි අත්තු කියලා කියන්නේ. මේ මම නැමැති මුලාව ප්‍රහීන කරන අතහැර දාන උත්සාහය පහිතාත්තෝ මමත්වයට එකතු නොවී සිටීම. ඒ ප්‍රහාණය කරන ඕනෑකම. පහිතාත්තෝ කියන එකේ තේරුම ඒකයි. ජීවිතයට දීපු දානෙයි. එතකොට එතන ධර්මයට දීපු දා බවට පත් වෙන්නේ මේ පහිතාත්තෝ වුණාම. මොකද්ද දැන් අන්තිමට ධර්මය කියලා කියන්නේ? මේ සතර ලෝකවාසී බෞද්ධ ජනතාව සිංහලෙන් හරි පාලියෙන් හරි තවත් භාෂාවකින් හරි ධම්මාන්තරණං ගච්ඡාමි කියලා කියයි. ඔබකින් ගිරවුන පාරම් කරත් ගිරවුනත් ඔබම කියන භාෂාව දැන් ලක්ෂ නැති වුණාට. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පංචකය තුළ වර්තමාන මොහොතේ හටගන්න විට ඕනෑම සංකාරයක් මම මගේ ආත්මකට ගන්නේ නම් එතන නිකුසකාත්ම, එතන ප්‍රමාදී බව, එතන ධර්මයේ කරණ යාමක් නැහැ. මේ තණ්හා අනුසය ඉතුරු නොවී නැති වෙනවා. මේ තණ්හා අනුසය අතර තිබිලා ඉන්නේ. නමුත් අනිත්‍ය වුණා නම් නැවත අනුසය හේතු ඉතුරු නොවී තමයි නැති වෙන්නේ. අන්න එතකොට ඒක නැවත ඔබට හේතුවක් ඔබේ සිතින් සේරුණා. මෙසේ පිළිගත කියන්නේ අන්නේකයි ඔබ සබා තිබෙන සියලු හේතු වර්තමාන මොහොතේ එනවා ආපහු යන්න නොදී ඉවර වෙන්නේ අනිත්‍යයි. මෙන්න මේක තමයි කර්මක්ෂය කරන එකම පිළිවෙත. එන මේකට තමයි විදසුන් වඩනවායි කියලා කියන්නේ. ස්කන්ධ පංචකය හරියාකාරව තේරුම් නොගෙන සංස්කාරයන් අනිදුක්ඛානාත්මය හරියාකාරව තේරුම් නොගෙන විපස්සනා හරි විදර්ශනා හරි නම් වලින් මොනතරම් බද්ධස්ථාන තියාගෙන කියක් කරගෙන ගියත් සිදුවීම නම් සිදුවන්නේ නැහැ. හරියටම මේ දේ තේරුම් ගන්න ඊට පස්සේ මධ්‍යස්ථානයේ නැත්නම් සෙන්තරේ වන්නේ ඔබ ජීවත් වෙන ස්ථානයයි. ඔබට ඒකට වෙන ජනකට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. අපේ සමාජයේ උරුලලා ඉන්නේ ජීවිතේ වෙනස් වැඩ වගේම භාවනාවත් වෙනස් වැඩක් ටික වෙලාවකට. බෙදරාපම් භාවනාවනේ ආයතර බෞද්ධ සමාජ එක්ක. නැහැ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තේරුම් ගත්තා නම් ඔහු වර්තමානයේ කොතන ජීවත් වුණත් ඔහු මේ සාහිත්‍යෝ නැත්තම් මේ ධර්මයේ සරණි මම නැමැති මුලා උදුරු කර ගැනීමේ මාර්ගය ප්‍රවිෂ්ඨ විශ්තිනවා. මෙන්න මේ පිටින් අපි මම කියනවා භාවනා කරනවායි කියලා. මේ භාවනාව කරන්ට අනගෙන ගන්න ඕන. මම එක්තරා සූත්‍ර දේශනාවක් ඔබට අදක් වෙන මම හිතන්නේ ඒකට වෙන නමක් පිළිනවා. සුතාන්ත සූත්‍රය කියලා කියන්නේ. ආ කීපතාවක් කියලා කියනවා. සුතාපෝකනායස්මා සාරිපුත්ත සතමේ ධම්මා යෝනිසෝ මනස්කා සම්බාධි. සුතාපෝකනායස්මා උන්වහන්සේගේ නම පදක් කරමින් තේර පැහැදිලි කරනවා මහාපොත්ිත. අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනති කරන්ති. එහෙනම් ඇසුවනම් බණ ඇසුවනම් මොකද කරන්න ඕනේ කියලා මේ පළවෙනි පාඩේ තේරුම්. බණ ඇසුවනම් භාවනා කරන්න ඕනේ. ධර්මයේ තේරුම් අරගන්න තේරුම් ගත්තාම විදර්ශනාවට ඔබ වැටේවි. විදර්ශනාව නොවන භාවනා ලෝකේ වන්තරම් තියෙන්න පුළුවන් බුදු සමයේදී බුදු සමයෙන් පිටස්තර උඟක් තිබුණා. කවුරු මේක බුදු සමයේ භාවනා කියලා දැම්මද කියන්න මා දන්නේ නැහැ. මොකද ඒක කරාට ලැබෙන්නේ නැහැ කියලා ඒ කරන අය මොගන්න මා සෝවාන් ආදී මාර්ගඵල. සෝවාන් ආදී මාර්ගඵල වලින් පිටස්තර ගමනක් ප්‍රතිපදිත දාවේ නැහැ බුදු සමය. එනිසා අපි මේ කරුණ පැහැදිලි කරන්නේ ත්‍රිපිටක සූත්‍ර දේශනාස්යෙන්. එමනම් ඔබට යංකෝ වික්ඛවේ අනුසේති කියන බුද්ධ වචනය. නැත්නම් යංකෝ වික්ඛවේ අනිච්ඡං. යංකෝ වික්ඛ අනිච්ඡං. මොනවද දැන් අනිච්ච? ඒකට තියෙන කැමැත්ත අපහැර ගන්න. අනිච්ච නම් කැමැත්ත තමයි අනිච්ච කොට ගැනීම. මේ කැමැත්ත අපහැර දානවා නම් අනිච්ච සිදු වෙනවා. අන්න ඒකයි මේ බුදුන් වහන්සේ කියන්නේ යංකෝ බික්ක අනිත්‍යං තත්ත්‍රවේගන්දෝ පහතබ්බෝ. ඒ සංවේ තැනත් පහතබ්බ කරන ආකාරය අතරින් ආකාරය තමයි අරමුණට එනකොට අල්ලා නොගෙන අනිත්‍ය වෙන්න ආරින එක. මෙන්න තේරුම් ගත්ත කාරණාව. මේ තේරුම් ගත්ත බික්කුන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරනවා ඊට පස්සේ උන්වහන්සේ කිමස්සකාහං බම්ති භගවතා සංකිට්ඨේන බාහිතස්ස ඒවං විස්තරේන අත්තං අජානාමේති. මෙන්න මේමයි ස්වාමීන් මම ඔබ වහන්සේ කෙටියෙන් කලවදාලා දේ තේරුම් ගත්තා කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ සාදු සාදු වික්ඛවේ සාදුකෝ ත්වං වික්ඛු යහපත් යහපත් සුදු තේරුම් ගත්තයි කියලා කියනවා. සිංහාට සඳහන් වෙනවා වார்த்தාවක්. මේ තේරුම් ගත්ත විසුන් වහන්සේ පිරිසෙන් වෙනුණා අර කියන ගුණ හතරෙන් යුක්ත වුණා අවසන් වහන්සේ අවසානයේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියන ධර්ම දේශනාව හමාර කරනවා. එහෙනම් ඒ ත්‍රිලක්ෂණය අපට භාවිත කරන්න පුළුවන් නම් අපි ප්‍රතිපත්ති ගෝචාවෙන් බුදුන් තුදන සහ මේ ලෝකයේ තුල අපිව අවස්ථන්ද සිදු වෙන හේතු සිදු වුණාට අපි ළඟ බල ඇති වුණාට අපි ළඟ දුකට හේතු අපි ඉවත් කර ගැනීම තුල නිවන සැනසෙන පුද්ගලයා බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එන්න මෙයි අපි ධර්ම දේශනා තුළින් මේ සමාජයට පැහැදිලි කරන්න හදන කාරණාව. එන්න අපි කිසිසේත්ක් කියන්නේ සම්පදාය තුළ සම්මුතියන් තුළ හික්මමින් යුතුයිස්කම් ඉතු නොකරමින් ඉන්න කියලා. ඒ සියල්ලේසේ මානවහිතවාදීව කරන්න ඕන. එහෙම ආත්මార్థකාමී ප්‍රතිපදාවක් නෙමෙයි මේ බුදු සමය උගන්වන ලබන්නේ. තේරුම් ගන්න. සමන්ත පැවරී පවතින සියලුම දේවල් ඒ ආකාරයෙන් යුතුකම් ඉතු කරගන්නේ. ඉවත් වෙන්න ඕන ලෝභ මොහවලින් සංදේශ මොහවලින් ඒක බාහිර ක්‍රියාකාරකම්කින් නොව සිතතුළ මේ මොහොතේ ඇතිවන ඇලීම සහ ගැටීම තේරුම් ගැනීම. එසේ කර ගැනීමට ඔබ හැම දෙනාට ධර්ම අවබෝධය කර ගැනීමට මම ධර්ම දේශනාවත් උපයෝගී වේවා උපනිශ්‍රේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් අද අපේ ධර්ම දේශනාව මෙතනකින් සමාප්ත කරන ලබනවා. සෑම දිනකටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.